ජාතික ප්‍රතිරූපයේ බිඳහෙලීමක් මේ පසුගිය දින 100 තුන සිද්ධ වෙලා තිබෙනවා. මේ රටේ පසුගිය කාලය තුළ ඇතිවෙච්ච දැවැන්ත පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල ගෘහ නිර්මාණ ශිල්පියෙක් ලෙස පැමිණෙන ඉතාලි ජාතික ගෘහ නිර්මාණ ශිල්පී මහත්මෙක් සිටියා. එතුමා පසුගිය කාල පරිච්ඡේදය තුලදී එතුමාගේ බිරිඳට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පළවෙන Facebook වල web වල තිබෙන කිසිම දෙයක් තමන්ගේ ආදරණීය බිරිඳට පෙන්වන්නේ නැති. මොකද එතුමා මේ රටට පැමිණෙනකොට එතුමාගේ බිරිඳ හිතයි එක්ක කුඩුවලට එක්ක හොරකමකට එක්ක වංචාවකට දූෂණයකට තමයි මගේ ස්වාම් පුරුෂයා ලංකාවට එනවා ඇත්තේ. එහෙම තමයි අපේ රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට ඇති වෙලා තියෙන තත්ත්වය.